අපනයන ආදායම වැඩි කරගන්න ඕන ඉදිරි කාලය ඇතුළත. අපිට අය සහ වැය කියන එක අතර ලොකු පරතරයක් තියෙනවා. වැය වැඩි, අපිට අය අඩුයි. ඒ නිසා අපිට මුදල් ප්‍රමාණය ලබා ගැනීම සඳහා රටට අවශ්‍ය මූල්‍ය වශයෙන් ආදායම් ලබා ගැනීම සඳහා ක්‍රියාදාමයකට අපි යන්න ඕනේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ආයෝජනය වැඩි කරන ආකර්ෂණීය විසියට ආයෝජනය වැඩි කරන ක්‍රමවේදයක් මේ රටේ ඇති කරගන්න. ඊළඟට වියදම් අඩු කරගන්න ඕන. ලෝක ආර්ථිකයේ තියෙන අවපාතයන් ඒකට අපිට මූණ දෙන විදිහේ ක්‍රියාදාමයක් අපි හදාගන්න ඕනේ. එතකොට අපි අයවැයක් හදනකොට ජනතාවට විශාල බරක් ඇති නොවෙන්නත් නිෂ්පාදන ශේෂ්ත්‍රය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම් දැමීමක් තමයි ඉදිරි කාලෙදී අපි කරන්න ඕනේ.